රෝම ගිවිසුම අත්සන් කරන්නට බල කරලා තියෙනවා මේ නිර්දේශයේ. ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා රෝම ගිවිසුම තමන්ගේ අග්‍රාමාත්‍ය කාලයේදී 2002 අත්සන් කළේ නැහැ. අපි ඒක පිළිගන්නවා. ඒ අත්සන් නොකිරීම නිසා අපේ හමුදා අංක හඳවන්න බෑ මෙවැනි යුද්ධ අපරාධ පරීක්ෂණේ. දැන් අපිට කියනවා රෝම ගිවිසුම බල කරනවා අත්සන් කරන්න කියලා. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණයක් තිබෙනවා ජාත්‍යන්තර අධිකරණයකට අපි යටත් විය යුතු නැහැ කියලා. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණයක් තියෙනවා ජාත්‍යන්තර අධිකරණයකට ශ්‍රී ලංකාව යටත් වෙනව නම් අපේ ආණ්ඩුක ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා කියලා. මේ අද ඊය නෙමෙයි බොහොම කලකට පෙර දෙන ලද නඩු තීන්දුවක්. ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රවිනිශ්චකාර සරත්ශිල මහතා ඇතුළු විනිසුරු මණ්ඩලයක්